හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාවත් මේ තම ගෞරවයෙන් අපි අද්දස් ඉදිරිගන්නවා සතියේ ඉඳලා දිනේ කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවසේදී දැසන ශ්‍රී ලංකා වේලාවෙන් පහමාරට මේ පරිස්සහන්ත සිදු වෙනවා විජපද විගණ සුකිත වංශ ප්‍රවීණ ස්වාමීන් වහන්සේ ස්වාමීන්ගේ සිරිදනාක් නිමෙ මේ දැසන පසන කාලයේ දැසන ඔබ වහන්සේ නමස්කාර කර විගණ සිටනා මේ දම් සභා මණ්ඩලයේ ස්වාමීන් වහන්සේ අද දවසේදී අපි සිරිදනාම සම්බන්ධ නන්දේ නුනාලෙන් බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන් අත්සන්පතේ තවත් කොටසක් ඉතින් මම වාචික නිවසන සාකච්ඡා වලින් තනාලස්සට ඉන්නසින් කියවත්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය සංසම්පයුත්ත කාලංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා උපජ්ජන්ති චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේ සංතේ සංධම්මානං ආරම්මන පච්චේන පච්චයෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි, මේ මාතෘකා පාඨයෙන් ගන්වන්නේ ආරම්මන ප්‍රත්‍ය දෙවන අධියද. සබ්බේ ධම්මා සියලු ධර්මයෝ මනෝ විඥාන ධාතුය. මනෝ විඥාන ධාතුවට ආරම්මන පත්‍යේන පත්‍යෝ ආරම්මන ප්‍රත්‍ය වශයෙන් උපකාර කරනවා. මෙතන සබ්බේ ධම්මා කියන සියලු ධර්මයේ සියලු පරමාර්ථ ධර්මයන් ඇතුළත් සියලු ධර්මයේ. එහෙමනම් මෙතන පරමාර්ථ වශයෙන් අපට ගන්න පුළුවන් සිත් 89ක්, චෛතසික 52ක්, රූප 28ක්, නිර්වාණයත් 5ක්ය. මෙන්න මේ කියන සදාරම්මනික සියලුම ධර්මයන් මනෝ විඥාන ධාතුවට ආරම්මන ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙමනම් ඒ ආරම්මන ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නවා නම් අපට පුළුවන් වටහා ගන්න. දැන් මෙතන සබ්බේ ධම්මා කියන තැන සියලු ධර්ම ගත්තාම ප්‍රත්‍ය වෙන්නේ 89ක්, චෛතසික 52ක්, තවත් ආකාරයකින් භාවනා කමතහන වශයෙන් මෙනෙහි කරනකොට. උදාහරණයක් අපි ගත්තොත් යම් කිසි කෙනෙක් චිත්තානුපස්සනාව යෙදෙනකොට මේක රාගසිතක්, මේක රාගය නැතිසිතක්, මේක ද්වේෂසිතක්, මේක ද්වේෂය නැතිසිතක්, මේක මෝහසිතක්, මේක මෝහය නැතිසිතක්, මේක අපසාසිතක්, මේ කර්මයේ සිතක්, මේ කුසල් සිතක් කියා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම වශයෙන් උපදිනවා තව තවත් කුසල් සිත්. අන්න බලන්න, එහෙමනම් ඒ රාගාදී අකුසල් සිත්, අහේතුක සිත්, කුසල් සිත්, චිත්ත වීති, මේ හැම දෙයක්ම නැවත නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ප්‍රතිවික්ෂා කරන්ට ඒ චිත්ත චෛතසිකයම අරමුණක් වෙනවා නැවත කුසල්සිත ආදිය උපදීද. ඒක නිසා තමයි කියන්නේ මේ සිත් 89 චෛතසික 52 ආරම්මන ප්‍රත්‍ය වෙනවා සසු මනෝ විඥාන ධාතු සංඛ්‍යාත සිත් පරම්පරාවන් උපදීද. දැන් මේ රූප 28 ගත්තාම අපට පුළුවන් මේ රූපවල රූප බෙදාගෙන ඕලාරික රූප, සුඛම රූප කියලා වෙන් කරගත්තාම ඒ රූප සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුභ වශයෙන් මෙහි කරගන්න අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් චක්ෂු ප්‍රසාදයේ රූපයක් කියලා දකිනකොට අන්න කුසාසිත උපදිනවා. අන්න චක්ෂු ප්‍රසාද රූපය සංයාරම්මනේ අරමුණක් වුණා වර්තමාන උපදින ඒ කුසාසිත පරම්පරාවෙන්. ඒ චක්ෂු ප්‍රසාදය අනිත්‍ය වශයෙන් දකිනකොට කුසාසිත උපදිනවා. චක්ෂු ප්‍රසාදය දුක්ඛ වශයෙන් බලනකොට කුසාසිත උපදිනවා. චක්ෂු ප්‍රසාදය අනාත්ම වශයෙන් බලනකොට කුසාසිත උපදිනවා. ඒ වගේ චක්ෂු ප්‍රසාදය අසුභ වශයෙන් බලනකොට කුසාසිත උපදිනවා. ඔය විදිහට මේ ඕලාරික රූප චක්කු සෝත ගාල ජීවහා කාය ඉත්ති පුරිස ජීවිතින්ද්‍රිය ඒ වගේම වස්තු රූපය පඨවි තේජෝ වායු මේවා නිතර නිතර මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්මක මෙනෙහි කරනකොට ඒ වගේ ආපු ඒ වගේම සිසු රූපගත වර්ණ රූප ඒ වගේම ගන්ධ රූප රස රූප ආදී දේවල් ප්‍රවම සියල්ලක්ම අර නිෂ්පන්න රූප සියල්ලක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කර යනකොට අන්න උපදින කුසාලි පරම්පරාව. ඒ වගේම දැන් සමහරක් වෙලාවට චක්කු ආස්වාදේති මේ ඇස ආස්වාද කරන බොහොම ලස්සනයි නිත්‍යයි සුභයි සුඛයි සැපයි කිය මේ ඇස ආස්වාද කරනකොට අර කලින් ඇස අනිත්‍යයි බලන කුසල දෙපුණාසේ ඇස ආස්වාද කරනකොට අකුසල උපදිනවා. මේ ඇසත් එක්ක ගැටෙනවා ද්වේෂය උපදිනවා. ඒ වගේම ඇසින ශබ්ද ආස්වාද කරනකොට අන්න උපදිනවා ලෝභ සිතුවිලි. ගැටෙනකොට දේශ සිතුවිලි. මේ ක්‍රමයට ගත්තාම මේ සෑම රූපයක්ම අරමුණක් බවට පත් වෙනවා. මේ සිත් උපදින මනෝවිඤ්ඤාණ ධාතු උපදින. නවතත් මේ සියුම් රූප අනිෂ්පාණ රූප ගත්තාම මේ කායෙන් නැති වාචයෙන් නැති ලෞකිකමුදුත කම්මන්ත උපතේ සංජනතානිච්චතාදී කියන මේ අනිෂ්පන්න රූප ඒවා රූප කලාප වලට මිශ්‍ර කළ බලනකොට තමයි තේරෙනවා ඒවාගේ ස්වභාවය. අන්න බලන්න එහෙමනම් සබ්බේ ධම්මා සියලු ධර්මයේ සියලු ධර්ම කියනකොට අයිති වෙන්නේ මේ කියන චිත්ත සායතික රූප. මේවා නිසා අපට පුළුවන් එහෙමනම් මේ මනෝ විඥාන ධාතවරද වස්තු කරන බහලවෙන්නේ ඒ සිත් පරම්පරාවන් උපද්දවා ගන්නට. දැන් මෙතනදී තවදුරටත් විස්තර කරගන්නවා නම් නිර්වාණය. දැන් නිර්වාණය අරමුණු කරගෙන සෝවාන් ආදී මාර්ගඥාන ඵලඥාන සත්‍ය මාර්ගසු ඵලසු උපදිනවා. එතකොට එහෙමනම් මේ නිර්වාණය සත්‍ය ධර්මයක් වුණා සත්‍යෝත්පන්න භාවයටපත් වෙනවා ලෝකෝත්තර මාර්ගඵල. එහෙනම් මේ සංඤාක්කයේ ගත්තොත් සංඤාක්කයේ ගත්තොත් අපි දැන් මේ ධ්‍යාන සිත්වල සම්බන්ධ කරගත්තොත් දැන් ප්‍රථම ධ්‍යානයේ සත්‍යෝත්පන්න වෙනකොට සත්‍ය භාවයටපත් වෙන්න පුළුවන් ආනාපානසති කර්මස්ථාන දස පසින සමාධි ඒ වගේම දස අසුබ කායගත සති මෙත්තා කරුණා මුදිතා කියන මේ ධර්ම විහාර මේවා තමයි පඤ්ඤප්පී වශයෙන් සත්‍ය වෙනවා. ප්‍රථම ධ්‍යාන සත්‍යෝත්පන්න වෙනවා. ඒ වගේම ද්විතීයික ධ්‍යාන තතිය ධ්‍යාන චතුත්ථ ධ්‍යාන ගැන කතා කරනකොට ආනාපාන සතිය ඒ වගේම කසින සමාධි දස කසින ඒ වගේම මෙත්තා කරුණා මුදිතා කියන මේ ධර්ම විහාර මේවා සියල්ලක්ම සත්‍ය වෙනවා. සත්‍යෝත්පන්න භාවයටපත් වෙනවා ද්විතීයික සතිය චතුත්ථ ධ්‍යාන. ඊළඟට පංචම ධ්‍යාන සත්‍යෝත්පන්න භාවයටපත් වෙනකොට ප්‍රත්‍ය භාවයටපත් වන ආනාපාන සතිය ඒ වගේම දස කසින ඒ වගේ පෙක්ඛා බ්‍රහ්ම විහාරේ. එහෙමනම් අපි තේරුම් කරගනිමු. අපි තේරුම් වතහ ගන්නට ඕනේ ඒ වගේම නිවැරදි ආකාරයෙන් තේරුම් කරගන්න ඕනේ මේ ක්‍රමයට තමයි පඤ්ඤාත්ය ආරම්මන ප්‍රත්‍යයක් වෙනවා මනෝවිඤ්ඤාණ ධාතුව. නැවතත් විස්තර කරගන්නවා නම් අර ආකාශ කසිනේ හැර අනිත් කසින නමේ උගුලවාගත් ආකාශය අරමුණක් වෙනවා ආකාසානංච ආයතන පිටුට. ඒ වගේම අතීතයට ගිය මේ ආකාශ අරමුණම තේ ආකාශ අරමුණ පතුරාගත විඥානේ අරමුණක් වෙනවා විඥානංච ආයතන. ඒ ආකාශයේ අතුරුදහන් වීම නැති බවම ආකින් සංඥාට අරමුණක් වෙනවා. එහෙම සාන්ත භාවපත් වෙන අරමුණක් වෙන නිය සංඥා නා සංඥායතන. මේ න්‍යාය තේරුම් ගන්නවා නම් මේ සංඤ්ඤප්තිය සත්‍ය ධර්මයක් වෙනවා. මේ සත්‍යෝත්පන්න වෙන මනෝවිඤ්ඤාණ ධාතුව. මේ න්‍යාය ක්‍රමයට අනුව තමයි සබ්බේ ධම්මා සියලු ධර්මේනම් චිත් 89ය චෛතසික 52ක් එවගේම රූප 27ක් පඤ්ඤාති ධර්මත් නිර්වාණය. මේ සියලු දේම සත්‍ය වෙනවා මනෝවිඤ්ඤාණ ධාතු කියන මේ සිත් පරම්පරාව. මොකක්ද මෙතන මනෝවිඤ්ඤාණ ධාතු කියලා කියන්නේ? දැන් අපි බෙදාගත්තොත් ඔය සුත්චිත් සියල්ලම විඤ්ඤාණ ධාතු වලට බෙදෙනකොට චක්ක විඤ්ඤාණ සිත් එක චක්ක විඤ්ඤාණ ධාතු කියලා. මේ නියයන් සෝත විඤ්ඤාණ සිද්ද එක, ගාහන විඤ්ඤාණ සිද්ද එක, ජීවහා විඤ්ඤාණ සිද්ද එක, කාය විඤ්ඤාණ සිද්ද එක කියන සිද්ධාවක් අපි වස්තර ගත්තා. දෙපස් විඤ්ඤාණ බහැර කරා. එහෙනම් සම්පතිච්චන සිද්දසත් එක්ක පංචද්වාරා වගේ ජීව සිත් තුන එදනම මනෝ ධාතු කියලා කියනවා. අපි ඒකත් මේකට කතා කරා. අපි ඒකත් බහැර කරා. එහෙනම් දැන් මෙතනදී මේ කියන සිත් 13ම ඉවත්තර හමසිත් 89 13 කරුණාව කීයේ 76. එහෙනම් මේ සිත් 76 තම අපි කියනවා පොදුවේ මනෝ විඤ්ඤාණ ධාතු කියලා. ඒ සිත් 76ක් ඒ සිත් 76 සමග සම්පූර්ණ වෙන චෛතසික 52යි. සිත් 76ක් චෛතසික 52යි. මෙන්න මේ ධර්මතා සමූහය තමයි මනෝ විඤ්ඤාණ ධාතුව සත්සම්ප්‍රේෂිතයි කියන්නේ. එතකොට මේ මනෝ විඤ්ඤාණ ධාතු කියන මේ සිත් 76 චෛත්‍ය 52 අවස්ථානුකූලව ප්‍රත්‍යෝත්පන්න වෙන්න නම් සත්‍ය භාවයට පත් වෙන්න පුළුවන් සිත් 89 චෛත්‍ය 52 සෝපෝෂියක නිර්වාණය පඤ්ඤාක්තිය කියන ධර්මතා. මෙන්න මේ ආශ්‍රමයේ තේරුම් කරගත්තොත් අපට පුළුවන් ආරම්භන ත්‍ත්තේ නිවැරදි වටහා ගන්නද දියුණු කරගන්නට. එහෙමනම් මෙතන මේ විදර්ශනා භාවනාවේදී නාම රූප පරිච්ඡේද ඥානය ඉතාම ශක්තිමත් ඉතාම තීක්ෂණ භාවයට පත් කරගන්න උත්සාහවත් වෙන යෝගාවචරයෙක් ඉන්නවා. අන්නේ යෝගාවචරයාටයි මේක වැදගත් වෙන්නේ. මොකද ඒ යෝගාවචරයාට පුළුවන් මේ චිත්තචෛතසික රූපාවි දේවල් සක්දස්සේ දැක දැක ඒ මොහොතේ දැක දැක දැක දැක ඒ විදර්ශනා කරන්නේ ඒ දැකීමෙන් කුසාසිත ආදී පහල කරගෙන ඒ ප්‍රත්‍යෝත්පන්න ස්වභාවය තමන්ට දැක ගන්නවා. ඊළඟට දැන් මේක පෙර මම හිතෙන් දේශනා කරා කියලා මම හිතන්නේ. නමුත් මම නැවත මතක් කර දෙන්නම්. රෝපාවචන, සද්ධාවචන, ගන්ධාවචන, රසාවචන, පොට්ටබ්බාවචන. මේ කියන ආවචන පහ නිසා උපදින මනෝ ධාතු. මේ මනෝ ධාතු කියනකොට මනෝ ධාතුවේ අවස්ථා දෙකක් තියෙනවා. පංචද්වාරා වචන පිටයි සම්පතිසින් සිද්ධක. පංචද්වාරයේ උපදින්නේ දෙපස් විඤ්ඤාණ වල කල. සම්පතිසින් සිත් උපදින්නේ දෙපස් විඤ්ඤාණ පස්සේ. දැන් එහෙමනම් දෙපස් විඥානයන්ට තමයි ඒකාන්ත වශයෙන් සෝපාදී ආයමන සහ සම්බන්ධ වෙන්නේ. නමුත් මේ කියන රූපයන්ගේ සම්බන්ධතාව ආරම්භණය සම්බන්ධතාවයේ මේ පංචස්වාද වචනයේ සම්පතිත සිත් වලට ආරම්භන සත්‍යයෙන් සත්‍යයෙන් කොහොමද කියනස අපි හිතන්න දැන් විශේෂයෙන්ම උදාංග අර්ථ කතාවද පැහැදිලි කර දෙනවා. අපට යම් කිසි අරමුණක් එනකොට යම් කිසි අරමුණක් තමයි ඒ ඇස්තික ගැටනකට ඒ අරමුණෙහි ගැටනවත් එක්ක පෙර පසු නොවි ඒ හොතෙන් හදවතේ ගෙහෙන ගැටෙනවා. ඒ බව සිත් පරම්පරාවට යරම ගැටෙන නිසා තමයි අර පැමිණෙන සිත් පරම්පරාව නතර වෙලා අතීත භවංග භවංග චලන භවං උපච්ඡේද වශයෙන් මේ සිතුන පහළ වෙනවා. දැන් එහෙමනම් බලන්න ඒ සමන්තම හේරෙනවා නම් ඒ සමන්තම වැටෙනවා නම් සමන්තම ප්‍රගුණ වෙනවා නම් මේ න්‍යාය සමන්ත කිසිම දවසක වරදින්නේ නැහැ. ඒක නිසා දැන් අර රෝපාරම්මනේ චක්සු ප්‍රසාදේ ගැටෙනවත් එක්කම හදවතේ ගැටෙන නිසා තමයි අතීත භවංග භවංග චලන භව උපච්ඡේද වෙන සිත් පරම්පරාව පහළ වෙන්නේ. ඒ අතීත භවංග භවංග චලන උපච්ඡේද උනාට පස්සේ තමයි පංච අද්වාර වජිනකින් සිත පහළ වෙන්නේ. පංච අද්වාර වජ්‍ය සිත පහළ වෙනකොට මේ පංච අද්වාර වජ්‍ය සිත උපදින්න ඒකාන්ත වශයෙන් රූපාරම්මනේ අරමුණක් වුණා. ඒ රූපාරම්මනේ අරමුණක් වුණා. හැබැයි මේ අතීත භවංග චලන උපච්ඡේද වෙන්න මේ රූපාරම්මනේ අරමුණක් වුණා. ඒ වර්තමාන අරමුණේ විතරයි. ඒක ප්‍රධාන අරමුණ අතීතේ මරණසන්න විලාය පහවෙච්ච කුසල ආරම්මණේ ප්‍රතිසන්දිගත්ත ඒ ප්‍රතිසන්දිගත්ත අරමුණ තමයි භවාංග භවංග චලන භවංග උපච්චය දෙකෙහි සිටල පවතින. එහෙමනම් ඒ කියන සිත් පරම්පරාවන්හි එතන ඒ කියන්නේ සුත්තල ස්වභාවය අර භවංග චලන පත්‍ය සිත්තර ස්වභාවයේ විපාක දෙකක්නේ. එහෙමනම් ඒක ප්‍රධාන අරමුණ විපාක ආරම්භණය. නමුත් වර්තමාන රූප ආරම්භණය උපනිශ්‍රේ වශයෙන් තමයි ප්‍රත්‍ය වෙලා තිබෙන්නේ. නමුත් පංචස්වාර වාචන සිතට මේ රූප ආරම්භණේ කාන්ති ප්‍රත්‍ය වුණා. ඒ ප්‍රතිවිස පංචද්වාර වජනේ පහළ වුණා. ඉපදුන ඒ පංචද්වාර වජන සිටි අන්න මානසිකාර ප්‍රත්‍ය කරවලා නැවත ඒ ඇස යොමු කරන රූපාරම්මන පිළිගන්නක. අන්න ඊට පස්සේ ඇස තුල පහළ වෙනවා. මේ රූපාරම්මන ගන්නවත් එක්ක රූපාරම්මන බලනවත් එක්කම සක්කු විඥාන සිට මේ චක්කු විඤ්ඤාණයෙන් ගත්ත දෙවෙනි පාරකට පැහැදිලි අරමුණ තමයි බාර දෙන සම්පතෙච්චන සිටස. ඒක නිසා ඒ රෝපාරම්මයේ සම්පතෙච්චන සිට උපදින්ට හේතුවක් වෙනවා. ඒ කියන්නේ මේ රෝපාරම්මයේ පංචද්වාර වචනේ තියෙන සම්පතෙච්චන සිටක එකෙන් සතමක රූපාරම්මන මනෝධාතුය. මේ රූපාරම්මනේ මනෝධාතු ත්‍රිකයට. මනෝධාතු ත්‍රිකය කියන්නේ පංචද්වාර වජ්ජ සිතයි සම්පටිච්ඡන සිත් දෙක. මේ න්‍යායට අනුව ශබ්දාරම්මනේ, ගන්ධාරම්මනේ, රසාරම්මනේ, පොට්ටබ්බාරම්මනේ කියන මේ අරම සියල්ල නිසා මනෝධාතු ත්‍රිකය උපදින ආකාරය අපි නුවණින් දකින්ත නුවණින් වතහා ගන්න නුවණින් අවබෝධ කරගන්න. එහෙමනම් දැන් මෙතන අපි ණය ක්‍රම ටිකක් දැන් පැහැදිලි කර දුන්නා. අවසාන ණය ක්‍රමයේ ටිකක් සවිස්තර සහිතයි. යම් යම් ධම්ම ආරබ්ධ යම් යම් ඒ චිත්තචෛතසික ධර්මයක් අරමුණු කරගෙන යේ යේ ධම්ම උප්පජ්ජಂತಿ. එතෙන් තහු චිත්තචෛතසික ධර්ම උපදිද්ද. තේකේ ධම්ම ඒ ඒ චිත්තචෛතසික ධර්මයෝම තේසං තේසං ධම්මාන ඒ ඒ චිත්තචෛතසික ධර්මයන්ටද ආරම්මන පත්‍යේන පත්‍යය. ආරම්මන පත්‍ය වශයෙන් සත්‍ය වෙනවා කියන එකයි. මෙතන මේ ඔය ආරම්මන ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙන ආරම්මන ප්‍රත්‍ය ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය කියලා. මෙතන මේ ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍ය හැටියට අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගරු කොට අරමුණු කරන ලෝභ මූල සිත්, මහා කුසල් සිත්, මහා ක්‍රියා ඥාන සංපේත සිත් හතර, ලෝකෝත්තර සිත් කියන මේවා ප්‍රත්‍යෝත්පන්න. මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්න පුළුවන් ඒකාන්ත වූ නිෂ්පන්න රූප 18. දේශ මූල, මෝහ මූල, දුක්ඛ සහගත කාය විඥානක මේ සිත් හැර ඉතිරි සිත් 84. ඒ වගේම ඉස්සා දේශ ඉස්සා මච්චරේ කුක්කුච්ච හැර චෛතසික 47. නිර්වාණය කියන මෙන්න මේ ධර්මතා ටික අපිට මෙතන සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් නැවතත් මතක් කරගන්නවා නම් අවසාන ඡේදයේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න භාවය ප්‍රත්‍ය වෙන්නේ මොනවද? නිෂ්පාණ රූප 18යි, දෝෂ, මෝහ, දුක්ඛ සහගත කාය විඥානික සිත්පාහර ඉතිරි සිත් 84යි, දේශ, ඉස්සා, මච්චරේ, කුක්කුත් සෙන්කේ චාසිකේත චාචිමාතර සතයි නිර්වාණය. මේ කියන ධර්මතා ගරුකොට අරමුණු කරන අවස්ථාවේදී ගරු කිරීම වශයෙන් ගන්නකොට උපදින්න පුළුවන් ඇතැම්ට ලෝභසි, මහා කුසල්සි, මහා ක්‍රියා ඥාන සම්ප්‍රේප්ති හතර ලෝකෝත් අටක්. මේ ගැන ටිකක් විමසන්නට ඕනේ. මේ විමසලා බලනවා නම් දැන් බලන්නේ අර ඉෂ්ඨ නිෂ්පන්න රූප අනිත්‍ය ආදෝකේ මෙනෙහි කරනකොට අන්න මහා කුසාසිතට උපදිනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාව සංස්කාරයේ දකින්නකොට අන්න ඥාන සම්ප්‍රිත ක්‍රියාජවන් උපදිනවා. ඒවල් පුහුදු පුද්ගලයන් දර්ශන නොකරන අය මේ නිෂ්පන්න රූප ආස්වාද කරනකොට සංහාදිත්‍ති මානස අල්ල ගන්නකොට ලෝභ සිතට උපදිනවා. ඒ වගේම ඒ නිෂ්පන්න රූප සංස්කාරෝතින් ඇතිවන අනිත්‍ය දුක අනාත්මක මෙහි කරමින් යන අවස්ථාවේ තමයි එදගත් වෙන්නේ. ඊළඟට මෙතන තියෙන මේ සිත් අද සිත් 84ක් කියුණා. මේ සිත් 84 සංනාදිත්‍ය මානසෙන් අල්ල ගන්නකොට සපයි සාන්තයි කියලා උපද අල්ල ගන්නකොට ලෝභ සිත් උපදින. ඒවා සිත් වශයෙන් දකින්න සිත් වශයෙන් හඳුනාගෙන ඒ ස්කන්ධ ආයතන බෙද බෙදා පුතුජන කෙනෙක් දර්ශනා කරනකොට කුසාසිත අත ද අනුභවම් පුදින්න පුළුවන්. ඒ වගේම බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේ නමක් ඒ සිත් හඳුනාගෙන ස්කන්ධ ආයතන අරමුණු කර සංස්කාරම් දකිනකොට ඥාන සම්ප්‍රසිත උපදින්න පුළුවන්. ඒ වගේම තමයි අද චෛත්‍යක සමුදාය තමර නිවැරදිව දකින්ද වටහා ගන්න පුළුවන්. ඒ වගේ නිර්වාණය ආරම්භණයක් විදියට ඒ නිර්වාණය දකිනකොට නිර්වාණ අවබෝධ කරගන්නකොට ඒ වගේ නිර්වාණය ප්‍රකට කරගන්නකොට සෝවාන් ආදී මාර්ගසිට ඒ වගේම ඵලසිට මේ සෑම දෙයක්ම සෝවාන් මාර්ගයත් එක්ක සෝවාන් ඵලයත් එක්ක උපදිනවා මේ නිර්වාණ අරමුණු කරගෙන. එහෙමනම් පැහැදිලි වෙනවා දැන් මේ නිෂ්පන්න රූප ගරුකට අරමුණු කරමින් දෝෂ මූල, මෝහ මූල, දුක්ඛ සාගත කාය විඥාන හැර ඉතිරි සිත් 84 ගරුකට අරමුණු කරමින් චෛතසික 47ක් ගරුකට අරමුණු කරමින් නිර්වාණය අරමුණු කරමින් ඉන්න අවස්ථාවේ තමයි අපිට මේ කියන ලෝභ සිත් අටැත්තන් වෙලාවට, ඒ වගේම කාමාවචර මහා කුසා සිත් අටැත්තන් වෙලාවට, ලෝකෝත්තර කුසා සිත් පාප සිත් සමග ඥාන සම්පත ප්‍රියාජව කාම ප්‍රියාජව හතර, මේවා මේ අවස්ථානුකූල උපදින හැටි තමන් තේරුම් අරගෙන වටහාගෙන තමයි මේ ආරම්මන ප්‍රත්‍ය අර්ථ විග්‍රහ කරගන්න ඕනේ. දැන් පොදුවේ ගත්තොත් මේ ආරම්මන ප්‍රත්‍ය සම්පූර්ණයෙන්ම අපිට මෙතන තිබෙනවා මේ සත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්‍ය නීක කියලා ભેදයක් තියෙනවා. දැන් මේ ආරම්මන ප්‍රත්‍ය පොදුවේ ගත්තොත් වර්තමාන අතීත අනාගත සිත් 89 චෛතසික 52 28 රූපය කාලමුක්ත නිර්වාණය පඤ්ඤත්තිය කියන මේවා ආරම්මන ප්‍රත්‍ය හැටියට ප්‍රත්‍යෝත්පන්න හැටියට සිත් 89 චෛතසික 52 මේ ආරම්මන ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට පැහැදිලි කරනවා. ප්‍රත්‍ය නීක වෙන්නේ හැම සියලුම රූප. චිත්තජ රූප වෙන්න පුළුවන්, ප්‍රතිසන්දි කර්මජ රූප වෙන්න පුළුවන්, ප්‍රවෘත්ති කර්මජ රූප වෙන්න පුළුවන්, බාහිර රූප වෙන්න පුළුවන්, ආහාරජ චිත්තජ රූප වෙන්න පුළුවන්, අසංඤ සත්‍යයන් කර්මජ රූප වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ආරම්මන ප්‍රත්‍යාවේ ප්‍රත්‍ය නීක. දවසක් මතක් කරගන්න ප්‍රත්‍ය වෙනවා සදාරම්මනික සියලු ධර්මයන්. චිත්ත, චෛතසික, රූප, කාලමුක්ත නිර්වාණය, පඤ්ඤාති. ප්‍රත්‍යෝත්පන්න භාවයටපත් වෙනවා සිත් 89, චෛතසික 52. ප්‍රත්‍ය නීක වෙනවා එහෙනම් සියලුම රූප සමුදාය. මෙන්න මේ ණය ක්‍රමයට තමයි ආරම්මන ප්‍රත්‍යෙහි අර්ථ විග්‍රහය අපි තේරුම් කරගන්නට ඕනේ. ඉතින් මේවා භාවනා වශයෙන් දැකලා භාවනා වශයෙන් ප්‍රායෝගිකව යෙදিলা අර්ථ හඳුනගන්න පුළුවන් නම්, අර්ථ දකින්න පුළුවන් නම්, ඒ වගේම පဋාහන භාවනා ණයකමේට මේක එකතු කරගෙන තම තමන්ට භාවනා මානසිකාරය දෙන්න පුළුවන් නම්, අන්න ඒ තුලින් ඇති වෙන විශාල අවබෝධය. ඒ අවබෝධය නිලකල් නැහැ අවබෝධය. ඒ අවබෝධ කෙනෙක්ලා තියෙනවා කිසිම දවසක මේ ශාසනය ගැන කලකිරීමක් වෙන්නේ නැහැ. නැවත නැවත තමන්ගේ ජීවිත ඒ අභිවෘද්ධිය කරාම රැගෙන යන්න හේතුවක් වෙනවා. මොකද හේතුව අපි අරමුණ හඳුනාගත්තොත් සිත් උපදින ආකාරයට අපි එහෙමනම් ඒ දකින අරමුණු සියල්ලක් අර සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියන මේ විපල්ලාස ක්‍රමයට අනුව එක එක ආකාර පරිවර්තනය කරගන්නේ නැතුව අර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ සියල්ල සංස්කාරවලට අරමුණු කරනවා වගේ අපටත් පුළුවන් ඒක සංස්කාරවලට අරමුණු කරන්න. මෙන්න මේ ණය ක්‍රමයේ තමයි අපි තේරුම් කරගත යුතු වන්නේ. එහෙමනම් මේ ආරම්මන ප්‍රත්‍ය සම්බන්ධයෙන් අපි අර්ථ විග්‍රහය දැන් ඉවර කරනවා. මොකද දැන් ගියේ පාර දේශනාවයි මේ පාර දේශන දෙක එකතු කරගත්තාම තමයි ආරම්මන ප්‍රත්‍ය සම්පූර්ණ අර්ථ විග්‍රහයක් උනා වෙන්නේ. ඊළඟ අවස්ථාවකදී අපි අධිපද්ධ ප්‍රත්‍ය ගැන අර්ථ විග්‍රහ කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි දැන් පဋාහන දේශනාව සම්බන්ධ කරගෙන මේ ඇති කරගත්ත සිල කුසල ශක්තිය පුණ්‍ය සම්භාරය අපි සියලු දෙනාට ධර්මඥාන, භාවනාඥාන, ප්‍රතිපත්තිඥාන මුදුන්පත් කරගෙන ප්‍රාර්ථනා කරන පරිදි ප්‍රාර්ථනා කරන අභිමතාර්ථයන් සර්ව ප්‍රකාර සාර්ථක කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් නිවන් අවබෝධය දක්වා පිහිට උපකාර වේවා කියන අදහසින් මේ අනුමෝදනා කරනවා. සියලු දෙනාට පෙරවන් සරණයි. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මට විනාඩි කීපයක් ජොමු කරන්න පුළුවන්. මොකද උදේ කාලේ නිසා ඉතින් අර අපි ඉතින් රාජපාරි ගොඩක් තියෙනවානේ මේ. ඉතින් ගිලම්පත වැළඳුවේ නෑ. කැඳ වැළඳුවේ නෑ. ඉතින් වැඩිහිටි වන්දනාවට ගියේ නෑ. ඒවා තියෙන නිසා විනාඩි කීපයක් මට ජොමු කරන්න පුළුවන්. පින්වත්න් වෙනුවෙන් පෙරවන් සරණයි. සාදු සාදු සාමාස කලන් මිත්‍රිනු සාමාසේ එක විනාඩි කිහිපයක් තියෙනවා කියන නිසාවෙන් එක ප්‍රශ්නයකට ඉදිරි දවසට ගන්න පුළුවන් වෙයි අපිට. අපි කොහොමද බදාද දින විසාකච්ඡා කරනවා නම් ඒකෙන් කතා කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් ගන්න පුළුවන්. සර්වන් සර්වන් සායනාස පොඩි දෙයක් පැහැදිලි කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. මේ සියලුම චිත්තචෛතසික රූප නිබ්බාන කියන ටික මනසට අරමුණු වෙනවා කියන සරල සායනාස විශේෂයෙන්ම මේ මනසට කොහොමද රූපේ අරමුණු වෙන්නේ කියන ගැටලුව තමයි නිරාකරණය කර ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි අතීත රූප කියලා ඇත්ත වශයෙන්ම මනසට ගන්නේ රූපද නැත්නම් රූප සංඥාවද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් තමයි සමිනාන්ස අවශ්‍ය වෙන්නේ. දා අනුබන්ධක චිත්ත විචිවදිත්තු වහන්සේ කිව්වා මේ වර්තමාන රූපයයි අනුබන්ධක චිත්ත විචිවදිත්තු යෙදෙන්නේ කියලා. ඒක නිසා ඒ රූපේද නැත්නම් රූප සංඥාවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සමිනාන්ස කොහොමද කියලා ප්‍රශ්න. තෙරුවන් සරණයි මහත්තයා. මෙතන මේ කියන්නේ ඇත්තටම මේ අපි මේ හිතන සම්මුති වශයෙන් මේ කතා කරන රූපේව රූප සංඥාවක් නෙමෙයි. විදර්ශනාවේදී අරමුණු කරගන්න පරමාර්ථ රූපයයි මෙතන ගන්න යති මනෝවිඤ්ඤාණ ධාතුවට. දැන් උදාහරණයක් අපි ගත්තොත් මේ යෝගාවචරයා ඒ විදර්ශනාවේදී ඇස් දෙක පියාගෙන ඒ විදර්ශනා ඥාණයෙන් ඒ චක්සු ප්‍රසාදි දකිනවා. මේ චක්සු ප්‍රසාදි දැක දැක චක්සු ප්‍රසාදි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකිනකොට අන්න මනෝවිඤ්ඤාණ ද සිත් පරම්පරාව උපදිනවා. මනෝ සුද්ධ මනෝද්වාර චිත්ත වේති. එතකොට එතන මේ ඒ කියන්නේ සිතෙන් ඒ චක්සු ප්‍රසාද දකින අනිත්‍ය දුකනාත්ම වශයෙන්. ඒ වගේ ශෝත ප්‍රසාද දකින, ග්‍රහණ ප්‍රසාද දකින, දිව ප්‍රසාද දකින මෙන්න මේ ණය ක්‍රමයයි අපි මේ ගැඹුරේ මනෝ විඥාන ධාතුවට මේ රූපේ සම්බන්ධ වෙනවා කියලා කතා කරන්නේ. නැත්නම් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් අපිට පුළුවන් දැන් අර චක්කුද්වාරික චිත්ත වේති අපි ගන්නකොට චක්කුද්වාරික චිත්ත අපි ගන්න කලින් අන් ඒ සිත්වලදී එහෙමනම් අර රූපාරම්මණය නිසා තමයි චක්කු ద్వාරික සිත් පරම්පරාව උපදින්නේ. එහෙමනම් ඒ චක්කු විඤ්ඤාස්තට ඒකාන්ත අරමුණක් වුණා. ඒ වගේම මේ රූපාරම්මණය අරමුණක් වෙනවා. එහෙනම් අර සබ්බේ ධම්මා කියන මාත්‍රිකාව යටතේ සෙසු සිත් පරම්පරාව උපදින් චක්කු ద్వාරික. ඉතින් එහෙමනම් අර වර්තමාන රූපය අරමුණක් වෙන චක්කු විඤ්ඤාස්තට වර්තමාන චක්කු ద్వාරික සිත් පරම්පරාවයි. ඒ වගේම දැන් ඒ වර්තමාන රූපය අපේ විදර්ශනාවේදී අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දකිනකොට අන්න සුද්ධ පිරිසුදු මනෝද්වාර චිත්ත වේති වල ප්‍රකාරයක් වෙනවා. මෙන්න මේක හොඳට හිතන තේරුම් ගත යුතු තැන. තේරුම් ගන්න. තවත් එක ප්‍රශ්නයක් අපි ගන්න බලමු. පස්සෙන්නාස ඔබ සඳහන් කළා මෙතන අපේ මේ ප්‍රසාද රූපේ දකින්නට ප්‍රසාද රූපේ දකින්න එක දැල් කරන සම්පත රූප කලාප වශයෙන් ඒවා දකින්න එකට පොඩ්ඩක් පැහැදිලි කරගන්න තියෙනවා තමයි. තේරුවන් සත්‍යන ක්‍රම දෙකර බලන්න පුළුවන්. චක්සු ප්‍රසාද වෙනම තේරුම් ගන්නත් පුළුවන්. චක්සු ප්‍රසාදේ රූප මේ චක්කු දස කලාපයට දකින්නත් පුළුවන්. මේ ක්‍රම දෙකම අපිට ප්‍රශ්නා කරන්න පුළුවන්. ඒ රූප වෙන වෙනම ප්‍රශ්නා කරනවන එකට අපි කියන්නේ අනුපද ධම්ම ප්‍රශ්නාව කියලා. කලාප වශයෙන් ගෙන ප්‍රශ්න කරනවා නම් ඒක අපි කලාප ප්‍රශ්නාව කියලා කියනවා සතුට. වාපෙන්සන. දැන් තව ප්‍රශ්න තියෙනවද? ඒ වගේ කිසි උත්තර ලැබෙන සවා ගන්න පුළුවන්. මුදමයි සයින්නාසේ එමනම් අපි අද දවසේ දිවැඩි සාහන් නිමා කරමු. සලන් මිත්‍රින් මතක් කරනවා බදාදා දවසේදී ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ අද දේශනාවත් ගිසටි දේශනාවත් සම්බන්ධ කරගෙන අප සාකච්ඡාවක් පවත්වන බලාපොරොත්තු වෙනවා. මේ කවුරුටත් තේරුම් ගන්න ඒ ආරාධනා කරනවා බදාදා දවසේදී ලංකාවේ ළඟින් දෙකම මාසික දෙන්න. එහෙනම් මම ඉතාමත් ගෞරවයෙන් නැවතවතාවක් ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපින් කරන්නා වූ මෙතුම් ධර්මදානමය කුමුක්ඛ්‍යාව හේතුවෙන්ම ඔබ වහන්සේ පතන්නා වූදීකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ප්‍රශ්නවල ලැබවා කියා ප්‍රාර්ථනා කිරීම ඔබ වහන්සේට මේ වෙනස් ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාන් මාත් විසඳා. හොඳයි අද දවසේ එකතු කරගත් සියලු කුසල ශක්ති පුණ්‍ය සම්භාරේ අපි සියලු දෙනාටම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ගමන් කරන ඒකාන්තින් පිහිට උපකාර වේවා කියලා ප්‍රාර්ථිවාද කරනවා. දෙවියන් සහිත දේවක ලෝකයාට සිරසත්වයන්ට අපගේ ආශා රූපාධ්‍ය ගුරුතුමන් වහන්සේලාට නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරන සියලු දෙනාට පෙරවන් සරණයි. සත්‍යවන් ගුරුවරයා දීර්ඝාෂිකය. ඉතින් ගුරුතුමන් වහන්සේට පෙරවන් සරණයි.